ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන අවසරයි. සදහවත් වාසනාවන්ත පින්තුණි, අද දින මේ පින්තුණගේ නිවසේහි ඊටාම වටිනා අනුස්මරණීය පින්කමක් සිදු කරලා නිමාවටපත් එක් අවස්ථාව. මීට වසරකට කලින් මිය ගිය ආදරණීය මෑණියන් ඒ කමලා අබේවර්ධන මාතාව සිහිපත් කරලා, ඒ මෑණියන් මිත්තණිය ඥාතිවරිය සිහිපත් කරලා එතුමියට පුණ්‍යානුමෝදනා පිණිස වාර්ෂික පින්කමයි මේ සිදු කළේ. පින්තුණි, මෙවැනි පින්කමක් සිදු කරන අවස්ථාවේදී ඒ පින්කමේ වටිනාකම වැදගත්කම තේරුම් අරගෙන තමන්ගේ ශ්‍රද්ධාව දියුණු කරගෙන පින දියුණු කරගන්න අවස්ථාවයි මේ අවස්ථාව. මෙවැනි දානමය පින්කමක් සිදු කරනකොට අපි කල්පනා කරන්න ඕන, අපි මේ දානේ පූජා කරන්නේ කාටද කියලා. ඔබ දන්නවා, මේ ස්වාමීන් වහන්සේ ලරමුණු කරගෙන අපි දානේ පූජා කළත් එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන් වැඩ සිටිය සැරියුත් හාමුදුරුවෝ, මොගලන් හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ ආදී ඒ නික්ලේශී මහරහතන් වහන්සේලාගේ පරපුර වෙනුවෙනුයි අපි මේ දානේ පූජා කරන්නේ කියලා කල්පනා කරන්න ඕන. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා සන්තක සියලුම දේවල් අත්හැරලා මේ ශාසනය වෙනුවෙන් බුද්ධ ශාසනය වෙනුවෙන් පැවිදි වුණා. පැවිදි වෙලා උන්වහන්සේලා සීලාදී ගුණධම් සම්පූර්ණ කළා විතරක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය වසර දහස් ගාණක් මේ ලෝක සත්‍යයට දායාද කරන්නට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා උදෙසාය අප මේ දානේ පූජා කළේ කියලා ඔබ බොහොමත්ම සතුටට පත්වන්න. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ මිහි මත ඇවිද යන පුද්ගලයන් ඉන්නවනම්, පොළව තුල ඇවිදගෙන යන පුද්ගලයන් ඉන්නවනම්, ඒ ඇවිදින පුද්ගලයන් අතරින් ශ්‍රේෂ්ඨතම කෙනා තමයි සංඝරත්නය කියලා. ඒකට හේතුව තමයි උන්වහන්සේලා යම් කිසි තැනක වඩිනවනම් අනිත් පින්නතුන්ට දානමාන ආදී පින් දහම් කරන්නට, ධර්ම ශ්‍රවණය කරන්නට, භාවනා කරන්නට ඒ ස්වාමීන් වහන්සේලාගෙන් ලොකු මඟ පෙන්වීමක්, ලොකු උපකාරයක් කරනවා. ඉතින් එවැනි ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ය ඔබ මේ දානේ පූජා කළේ කියලා හිතේ සතුට, ප්‍රසාදය, ශ්‍රද්ධාව දිනු කරගන්න. අනිත් කාරණේ තමයි බුදුහාඳුර දේශනා කරනවා, මියගිය ඥාතිවරයෙක් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරද්දී ඒ මියගිය කෙනාගේ ළඟ තිබිච්ච ගුණ, ගති ගුණ ගැන සිහිපත් කරන්නට කියලා ධර්මයේ සඳහන් වෙනවා. අදාසිමේ, අකාසිමේ, ඥාතිමිත්තා, සකාචමේ, පේතානං දක්ඛිනං දජ්ජා පුබ්බේකත මනුස්සරං කියලා. මියගිය කෙනෙක් වෙනුවෙන් දානමය පින්කමක් කරනකොට ඒ මියගිය තැනැත්තාගේ ළඟ තිබිච්ච ගතිගුණ හොඳවට සිහිපත් කරගන්නට කියලා. ඉතින් දරුවන් හැටියට ඔබට ඔබේ ආදරණීය මෑණිය ළඟ තිබිච්ච ගතිගුණ, ශ්‍රද්ධාව, සීලය, පරිත්‍යාගය ආදී ගතිගුණ ඔබට සිහිපත් කරන්න පුළුවන්. ඒ වගේම මීට 3 මාසෙට කලින් මියගිය තමන්ගේ ආදරණීය සහෝදරයා යබේවර්ධ මහත්මයා තුල තිබිච්ච ගතිගුණ ඔබට හොඳවට සිහිපත් කරන්න පුළුවන්. අන්නේ ගතිගුණ සිහිපත් කරලා තමයි අපි මෙවැනි පින්කම් කරද්දී පුණ්‍ය ආනුමෝදනා කරන්නේ. ඉතින් ඒ කාරණයක් මේ අවස්ථාවේදී සිද්ධ වන්නට ඕන. පින්තුනේ, අපේ මෙවැනි පින්කම් කිරීම තුළින් එකාතකින් ඒ මියගැත්තන්ට අපි පුණ්‍ය ආනුමෝදනාවක් කරනවා. මිය යන හැම දෙනෙක්ම පින් අපේක්ෂාවෙන් ඉන්නේ නැහැ. මරණයට පත්වන හැම දෙනෙක්ම පින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපට අපේ පැත්තෙන් කෙරෙන්න ඕන යුතුකම් අපි කළා කියලා අපට හිතට ලොකු සැනසීමක් ඇති කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පින්තුනි, අපි මියගිය එක්කෙනෙක් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කළත් අපේ අතීතගත දෙමව්පියාදී බොහෝ ඥාතීන් මෙවැනි අවස්ථාවක එයාට පින් අනුමෝදන් වන්නට අවශ්‍ය ස්ථානවල සිටිනවා නම් එයා මේ දියා හොඳට බලාගෙන ඉන්නේ. ඔබ අහලා ඇති ඇතැමිට බිම්බිසාර රජතුමා වේළුවනාරාමයේ පූජා කරන වෙලාවේ රජතුමාගේ අතීතගත කල්පගානක ඥාතීන් පින් බලාපොරොත්තුෙන් ඉඳලා තියෙනවා ඒ විහාරයේ ස්වාමීන් වහන්සේලාට සංඝසතු කොට පූජා කිරීමේ පින් අනුමෝදන් කරයි කියලා. ඒ නිසා ඥාති සම්බන්ධයේ කියන එක පින්තුණි මේ ආත්ම භාවයකින් දෙහකින් අවසන් වෙන එකක් නෙවෙයි. සසර බොහෝ කාලයක් අපිත් එක්ක හිටිය ඥාතීන් මේ විශ්වයේ පුරාම තැන් තැන්වල ඉන්නවා. ඒ අය සමහර අවස්ථාවල අපට උදව් කරන අවස්ථාත් තියෙනවා. සමහර අවස්ථාවල අපෙන් උදව් බලාපොරොත්තු වෙන අවස්ථාත් තියෙනවා. ඉතින් ඒ අය වෙනුවෙන් අපි මෙවැනි පින්කම් කරද්දී පින් අනුමෝදන් කිරීම බෙහෙවින්ම වැදගත් වෙනවා. ඉතින් ඒ කරුණ දෙකම සම්පූර්ණ වෙන්නට ඕන. අනිත් කාරණේ තමයි පින්තුණි, ඒ මියගේ අම්මා තාත්තා විශේෂයෙන්ම දරුවන් වශයෙන් ඔබෙන් යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම බෞද්ධ පරිසරයක හැදෙන වැඩෙන ශ්‍රද්ධාවන්ත අම්මලා තාත්තලා තමන්ගේ දරුවන් පෝෂණය කරද්දී දරුවන්ගෙන් ප්‍රධානතම කාර්යයක් බලාපොරොත්තු වෙනවා. බොහෝ දෙනා හිතන්නේ දරුවෝ හොඳට ඉගෙන ගන්න එක විතරයි අම්මා තාත්තා බලාපොරොත්තු වෙන්නේ කියලා. දරුවෝ හොඳට ඉගෙන ගන්න එක අම්මා තාත්තා බලාපොරොත්තු වෙනවා තමයි. නමුත් ඊටත් වඩා දෙයක් දෙමව්පිය බලාපොරොත්තු වෙනවා අපි. ඒ මොකද්ද? ඒ තමයි අපි සහෝදර සහෝදරයන් වශයෙන් එකට ඉන්නකොට අපි සමගියෙන් බොහෝ කාලයක් ඉඳී කියලා දෙමව්පිය බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දරුවන්ට හුඟක් සතුට වෙන්න පුළුවන්. තමන්ගේ සහෝදර සහෝදරියන් ඥාතීන් කවුරුත් මෙහෙම සමගියෙන් පින්කම් කරන එක ඒ අම්මා තාත්තගේ අදහස් සම්පූර්ණ කිරීමක් වෙනවා. ඊටත් වඩා අම්මා තාත්තා බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. අතිජාතං අනුජාතං පුත්ත මිච්ඡන්ති පණ්ඩිතා කියලා ධර්මයේ කාරණයක් සඳහන් වෙනවා. අම්මා තාත්තා දරුවා හදනකොට බලාපොරොත්තු වෙනවා ඒ අම්මා තාත්තගේ ළඟ තියෙච්ච ගතිගුණ වලට වඩා වැඩිපුර ගතිගුණ දරුවන්ගේ ළඟ ඇති වෙයි කියලා. ශ්‍රද්ධාව, පරිත්‍යාගශීලීත්වය, සීලය මේ ආදී ගුණධම් අම්මා තාත්තා ළඟ තිබ්බටත් වඩා දරුවන්ගේ ළඟ ඇති වෙයි කියලා අම්මා තාත්තා බලාපොරොත්තු වෙනවා. එනිසා කිසියම් අවස්ථාවක දෙමව්පියන්ට වඩා හොඳ ගතිගුණ දරුවන්ගේ ළඟ තියෙනවා නම් එවැනි දරුවන්ට කියන විශේෂ වචනයක්. කොහොමද එවැනි දරුවන්ට කියන්නේ? අතිජාත දරුවන් කියලා කියනවා. ඇතැම් විට සමහර අම්මලා තාත්තලා හුඟා ශ්‍රද්ධාවන්තයි, හුඟා පරිත්‍යාගශීලී. ඇතැම් විට අම්මලා තාත්තලගේ මට්ටමටම අපිට ළඟා වෙන්න බෑ. එවැනි අවස්ථාවල ඇතැම් විට අම්මා තාත්තා බලාපොරොත්තු වෙනවා ඒ අයගේ මට්ටමට හරේ පත්වේ කියලා බලාපොරොත්තු වෙනවා. එවැනි දරුවන්ට කියන්නේ අනුජාත කියලා. නමුත් ඊට වඩා පල්ලිහා දරුවන් නම් කිසි කලකත් අම්මා තාත්තා බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඊට පල්ලිහා කෙනාට කියන වචනේ දන්නවනේ නේ? ඔයක කියන්න අවශ්‍ය නැහැ. ඉතින් අම්මා තාත්තා බලාපොරොත්තු වෙන්නේ අතිජාත අනුජාත දරුවන් හදන්න කියන එක ධර්මයේ පැහැදිලිවම සඳහන් වෙනවා. එනිසා පින්වතුනි අපි මේ එකට ඉන්නේ ඥාතීන් හැමදාම එකට ඉන්නේ නැහැ. බොහෝ ටික කලයි ඉන්නේ. විශේෂයෙන් මනුස්ස ලෝකෙට මේ අපි ආපු වෙලාවේ අපට පින්වතුනි සම්බුද්ධ ශාසනයක් ලැබිලා තියෙනවා. බොහෝ කාලයක් සසර පෙරම් පුරලා ලෝකේ පහළ වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ශාසනය තියෙන කාලෙකයි අපි මේ ජීවත් වෙන්නේ. ඉතින් එවැනි කාලෙක අපි සාමාන්‍ය දැනුගත්කම් ධනවත්කම් ඇති කරගන්න එක විතරක් නෙවෙයි ඊට වඩා සුවිශේෂී කාර්යභාරයකට තමයි පින්වතුනි අපි මෙවැනි කාලයක මනුස්ස ලෝකෙ ඉපදලා ඉන්නේ. ඒ කුමක් සඳහාද? ඒ තමයි අපේ සිත දියුණු කරගන්නට. විශේෂයෙන්ම අපි ඥාති මිත්‍රාදීන් සමග බොහෝ කාලයක් සමගියෙන් හොඳට හිටියාම සාමාන්‍ය සමාජ කෙනෙක් කියන ඔබම හුඟක් සාර්ථකයි කියලා. නමුත් බුදුදහම හැටියට අපි අවුරුදු 100ක් සමගියෙන් හිටියත් අපේ ජීවිතයේ සාර්ථක ගුණ වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? අපේ ජීවිත ගමන මේ ආත්ම භාවයම ඉවර වෙනවා නම් අවුරුදු 100ක් සමගින් හිටියාම අපි සාර්ථක තමයි. නමුත් වෙනතුනේ අපි මේ ආත්ම භාව අත්හැරලා යන දවසට නැවත භවයක අපි පිළිසිඳ ගන්නවා. උපදිනවා. අන්නේ ඉපදෙන ආත්ම භාවය මේ තමන් ලැබපු ආත්ම භාවයට වඩා ඉහළ තැනකට යන්න පුළුවන් විදියට මේ ඥාති මෙතර ආදීන් ඉන්න කාලෙමකට අපි පින්කම් කරගන්නට ඕන. අන්නේ ඒක තමයි වෙනතුනේ අපි මේ මනුස්ස ජීවිතෙන් ලබන ලොකුම ප්‍රයෝජනේ වන්නේ. එනිසා අපි ඊටාම ආදරය කරන ඥාති මිත්‍රාදීන් ඉන්නවනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් ඊටාම ආදරය කරන කැමැති ඥාතීන්ට ශ්‍රද්ධා සම්පත්තිය ලබා දෙන්න කියලා. එයාගේ ශ්‍රද්ධාව දිනු වෙන උදව් කරන්න කියලා. ඒ වගේ මේ ඥාති මිත්‍රාදීන්ගේ පරිත්‍යාගශීලීත්වය දිනු වෙන විදියට කටයුතු කරන්න කියලා. ඒ වගේම යම් කෙනෙක් ධර්ම ශ්‍රවණය කළා දුකේ හට ගැනීම නිරුද්ධ වීම පිළිබඳව නැත්නම් චතුරාර්ය සත්‍ය ගැන සුළුෙන් හරි තමන් අවබෝධ කරගත්තනම් තමන් ළඟම ඉන්න ඥාති මිතරාදීන්ට තමන් ආදරය කරනම ඥාතීන්ට ඒක කියා දෙන්න කියලා. ඒක තමයි යට කරන ලොකුම උපකාරය කියලා. එනිසා පින්තුනි දැන් ඔබට සතුට වෙන්න පුළුවන්. ඒ ආදරණීය අම්මා ඉන්න කාලේ අම්මත් එක්ක පින්දහම් කළා. අම්මට සැලකුව විතරක් නෙවෙයි අම්මගේ හිත දියුණු වෙන්න උදව් කළා. ඒ ගැන ඔබට හුඟක් සතුටටපත් වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ සහෝදරයා ඒ අබේවර්ධන මහත්මයා මේ යන කලින් එතුමා හුඟා ගුණධම් සම්පූර්ණ කරා පරිත්‍යාගශීලීත්වය පුහුණු කළා. ඉතින් මේ දෙන්නා ගැනම හිතනකොට ඔබට හිතට ලොකු සතුටක්. ඒ අය ජීවත් ඉන්න කාලයට වඩා ඊළඟ ආත්ම භාවයේ හොඳ තැනකට ගියා කියලා අපට යම්කිසි විදිහක අනුමානයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කරුණ අපේ ජීවිත තුළ වෙන්නට ඕන. අපි මේ වෙන පින්කම් කරනකොට අපේ හිතේ ස්වභාවය තමයි හිතට පීඩාගෙන දෙන ලෝභය ටිකෙන් ටික අපේ හිතේ අඩු වෙනවා. දැන් බලන්න ඔබේ හිත කොයිතරම් මේ අවස්ථාවේදී පිරිසිදුද? දානයක් දෙන අවස්ථාවේදී ඇතැම් විට ගෙදර අයිතිකාරයෝ කවුද කියලා බලා ගන්නත් බෑනේ. එන අය හැමදෙනාම ගෙදර හැමතැනම ඇවිදිනවා. ඕන බඩු භාණ්ඩයක් පාවිච්චි කරනවා. අර දන් දෙන අවස්ථාවේ තියෙන ලක්ෂණේ. හැබැයි වෙන දවසක ආවත් එහෙම කරන්න බෑනේ. දන් දෙන දවසේදී පිටින් එන ඕනම කෙනෙකුට තමන්ගේ ගෙදර වගේ බඩු භාණ්ඩ පාවිච්චි කරන්න පුළුවන්, කෑම බීම ගන්න පුළුවන්. ඒක තමයි එදා දානමය පින්කම් සිදු කරන අවස්ථාවේ හිත හුඟා පිරිසිදුයි. කිසියම් කෙනෙක් තමන්ගේ පිට කියලා වෙනසක් නැහැ. ඒක දන් දෙන අවස්ථාවේ තියෙන ලක්ෂණයක්. ඒ වගේම පින්නතුනි, දන් දෙනකොට හිතේ හුඟාක් මෛත්‍රිය තියෙනවා, කරුණාව තියෙනවා. මේ ස්වාමීන් වහන්සේලා කෙරෙහි ඔබ හුඟාක් මෛත්‍රියෙන් මේ දානය දුන්නේ. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන්, තමන්ගේ සහෝදර වෙනුවෙන් බොහොම මෛත්‍රිය සහගතව මේ දානය පූජා කළේ. ඉතින් මෙවැනි අවස්ථාවක හිතේ ලක්ෂණය තමයි හිත හුඟා පිරිසිදුයි, හිත හුඟා සතුටෙන් තියෙන්නේ. මෙන්න මෙවැනි මට්ටමකට අපේ හිත දියුණු කරගන්න පුළුවන් නම්, ඒකෙන් කියන්නේ පින්නතුනි, අපේ මේ ඉන්න ජීවිතයේ සතුටෙන් ගත කරන්නේ, මේ ආත්ම භාවයේ මේ ශරීරය අපි අත්හැරියත් මේට වඩා ඉහළ මානසික මට්ටමට අපි යන්න සූදානමින් ඉන්නේ. මේක තමයි බුදුදහමෙහි ස්වර්ගගාමී මාර්ගය කියලා කියන්නේ, සුගතිගාමී මාවත කියලා කියන්නේ. මේ සුගතිගාමී මාවත පින්නතුනි ලෝකේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි, ඇතැමිට වෙනත් ශාස්ත්‍රවරු දේශනා කළා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වීමෙන් දේශනා කරන්න ඊටත් වඩා ඉහළ දර්ශනයක්, ඉහළ ඉගැන්වීමක් අපට උගන්වනවා. ඒ මොකද්ද? ඒ තමයි ඇත්තටම අපේ ජීවිතේට මොකද්ද වෙන්නේ කියන කාරණේ තවත් ගැඹුරින් උගන්වනවා. දැන් අපි මෙවැනි පින්කමක් කළත් අපේ සම්පූර්ණ අවධානය තියෙන බාහිරට. දැන් ඔබ ස්වාමින් වහන්සේලා දිහා බලාගෙන ඉන්නෝ. මේ ස්වාමින් වහන්සේලා කලින් හිටිය ස්වාමින් වහන්සේලා දැන් වැඩියා. ඒ වැඩපු ස්වාමින් වහන්සේලාට අපි දානය දුන්නේ. ඒ ස්වාමින් වහන්සේලා යනවා, ගියත් ඒ ස්වාමින් වහන්සේලා ඉන්නවා කියලා අපි හිතනවා. හැබැයි ඔබේ හිත හුඟක් පිරිසිදුයි, ඔබ පරිත්‍යාගශීලී, ඔබ මෛත්‍රිය සහගතයි. හැබැයි ඔබේ අවබෝධය සම්පූර්ණ නැහැ. ඒ සම්පූර්ණ නැති නිසා ඔබ දානමය පින්කම් කරත්, ඒ පින්කම වල අනිසංස විදියට ඔබට සුගතිගාමී සම්පත් ලැබුණත් ඔබට දුකෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න බෑ. ඇයි ඒකට හේතුව? ඇසෙන් රූපයක් දකිනකොට, දැන් මේ හඬ ඔබට ඇහෙනකොට ඔබට හිතෙන්නේ මේ බාහිරින් තියෙන හඬක් මට ආවේ, ඒ හඬ ඒ තියෙන විදියට මේ මම තේරුම් ගත්තේ කියලා ඔබට දැනෙන්නේ. නමුත් වෙනතුණීට වඩා ගැඹුරු දෙයක් මේ අවස්ථාවේදී සිද්ධ වෙනවා. ඔබ මේ ඇසෙන් රූපයක් දකිනකොට මේ ස්වාමීන් වහන්සේලා දැකලා ඔබ හඳුනගන්නේ, ඔබ ඇසෙන් රූපය වර්ණමාත්‍රි විතරයි ලබන්නේ. මම කියන ධර්මදේශනාවේ ඔබ හඬ ශබ්ද මාත්‍රි විතර ඇහෙන්නේ. ඒක ඔබ තේරුම් ගන්නකොට මනසේ අවස්ථා කිහිපයක් පසුකල ගිහිල්ලා. ඇහැට රූපයක් පේනකොට ඇහි චක්කු ප්‍රසාදේ විතරයි ඒකෙන් වර්ණ රූපේ විතරයි ගන්නෙ. ශබ්දයක් අහනකොට ඒ ශබ්ද රූපේ විතරයි ගන්නෙ. ඒක හඳුනාගන්නේ මනින්ද්‍රියෙන්, තමන් කැමති විදියට. එනිසා ඔබ ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට ඒක ඔබ තේරුම් ගන්නේ අවස්ථා කිහිපයක් පසුකල ගිහිල්ලා. හැබැයි ඔබ හිතුවොත් මම දැන් මේ ඇසෙන් රූපය දකින්නේ මේ මොහොතේ රූපයයි, බාහිර පේන රූපය ඒ විදියට මේ මම දකින්නේ කියලා හිතුවොත්, ඒ අවස්ථාවේදී බාහිර රූපය මත අපේ හිත බැසගෙන තියෙන්නේ. ඔබ මියගිය අම්මා ගැන සිහිපත් කරනකොට ඒ අම්මා ජීවත් වෙලා ඉන්න කාලේ කරපු ක්‍රියාවන් ඔබට ඔක්කොම මතක් වෙනවනේ. ඇත්තට මේ ක්‍රියාවන් දැන් එකක්වත් තියෙනවද? ඒ සියලුම දේවල් අතීතේ නිරුද්ධ වෙලා අපි දැන් සිහි කරන්නේ අපේ මේ අතීත අත්දැකීම්, මේ මනසයි දැන් මේ සිහි කරන්නේ. යම් කිසි අවස්ථාවක අපි ඇසෙන් රූප පේනකොට, කනෙන් ශබ්ද ඇහෙනකොට, නැත්නම් මනසට අරමුණු වෙනකොට ඒ දේ බාහිර තියෙන දේ අපට එහෙම අත්දැකීම ලැබෙන්නේ කියලා හිතුවොත්, ඒ බාහිර රූපය තුන අපේ හිත බැස ගන්නවා. ඒ බාහිර රූපය හඳුනාගෙන මේ මගේ දුව, පුතා, අම්මා, තාත්තා කියලා ඒ රූපය තුළ හිත බැසගත්තොත් ඒ රූපය වෙනස් වෙනකොට අපට ඒකෙන් දුක එනවා. ඒ රූපය අපි කැමති විදියට නොපවතිනකොට අපට ඒකෙන් දුක වෙනවා. ඒ රූපය මහලු වෙනකොට අපට ඒකෙන් දුක එනවා. එනිසා මේ දුක එන්නේ බාහිර රූපය නිසා නෙවෙයි, ඇත්තටම අපි අත්දැකීමක් ලබන වෙලාවේදී අපි වරදවා තේරුම් ගන්න නිසායි අපට මේ දුක බාහිරින් එන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේගේ දහම කියලා කියන්නේ මෙන්න මේ අවබෝධය ලබන්න. අපේ ඇසෙන් රූප දකින එක, කනෙන් ශබ්ද අහන එක, මේ වගේ ආයතන වලින් අපි අරමුණු ගන්නවායි කියන එක හරියට පේනතුනේ අපි කණ්ණාඩියක් ඉස්සරහට යනකොට. අපේ රූපය පේනවා අපටනේ. අපි කවදාවත් කියන්නේ බාහිර රූපය තියෙන කියලා. අපේ පේන රූපය අපේ මට්ටම අනුව ඒ දර්පණයෙන් පේනවා. ඒ වගේම තමයි පේනතුනේ මේ බාහිරින් අපට මේ පේන දේවල් හරියට කණ්ණාඩි වගේ. ඒ කණ්ණාඩි ඉස්සරහට අපි ගියහම, ඒ කියන්නේ ඉස්සරහා තියෙන දේවල් අහනකොට, දකිනකොට අපි සැප හෝ දුක් ගන්නේ ඒ බාහිර දේ අනුව නෙවෙයි, අපේ හිතේ මානසික ස්වභාවය අනුව. මෙන්න මේ තත්ත්වය අපි තේරුම් ගත්තොත් අපේ බාහිරට අපේ හිත බැස ගන්න ගැති අඩු කළා අපි අභ්‍යන්තරයට හැරෙනවා. අභ්‍යන්තරයට හැරිච්ච ගමන් යා මොකද කරන්නේ? එයා භෞතික දේ මත යපෙන්නේ නැහැ. එයා අභ්‍යන්තර සිත පැත්තයි බලන්නේ. බාහිරින් රූපයක් පේනකොට ඒ රූපේ ලස්සනත් යාට දකින්න පුළුවන්. නමුත් එයා දකින්නකොට මෙයා අභ්‍යන්තරේ සිත පැත්තට හැරෙනවා. Taman hite swabhawaya anuwa neda dan meka athi une me addake me athi une kiyala ohu sitha pattaya balanne. Dan udaharanayak gattot metana api kemu kisiyam pudgalayek innawa. E pudgalata athamida kenek banala thiy kenekota banala thiyenawa. E pudgalama kenekota udaw karala thiyenawa. Etota ara banapu kena me tanatta dakinakota kiyanti gannawa. Udaw karapu kena satutu wenawa. Etakota e satutu ho dukave bahira pudgalaya genda? බාහිර පුද්ගලයන්ගෙන් නම් සතුට හෝ දුකාවේ දෙන්නටම සමාන වෙන්නට ඕන බලන. නමුත් එහෙම වෙන්නේ නැහැ. එන්නේ පින්නතුනි, තමන් ඒ ගැන හිතන ප්‍රමාණය අනුව තමයි එන්නේ. එනිසා මෙන්න මේක තේරුම් ගත්තොත්, ඒ තැනත්තා නිතරම තමන්ගේ කය සහ සිත ගැන කියන මෙන්න මේ දේ පිළිබඳ අවධානය සතිපට්ඨානය තුළ සිත පිහිටුව ගන්නවා. සිත පිහිටුවා ගත්තු ගමන් මේ තැනත්තා මොකද කරන්නේ? සමතය දිනු කරනවා. අභ්‍යන්තර හිත පැත්ත ගැන බලලා හිතේ මනස දිනු වෙන විදිහට වැඩ කරනවා. මෙන්න මේ මට්ටමට ගිහිල්ලා බුදුදහමේ සඳහන් කරන ඊටම වැදගත් දෙයක් යම් කිසි කෙනෙක් මේ හිත පැත්තට හැරිලා සමතය දිනු කළා ප්‍රථම ඥානෙ ලබා ගත්තොත් හිතේ මනසෙහි සමාධිමත් බව දිනු වෙන එක්තරා මට්ටමක් ප්‍රථම ඥානෙ ලබා ගත්තොත් එනැත්තා ඒ ලබා ගන්න තැනැත්තා හරියට මායාගේ ඇස් දෙකට වැලි ගහනවා කියලා. ඇයි එහෙම කියන්නේ? අපි දැන් ඉන්න මේ ලෝකයේදී මායා කියලා තැනැත්තෙක් ඉන්නවා බ්‍රා වස්වරිත මාරය කියලා පරිණිමිත වස්වරිත දිවෙලෝකී මෙන්න මේ තැනත්තාගේ විෂයපතිය තුල දැන් අපි ඉන්නේ. යාගේ ෆීල්ඩ් එකේ දැන් අපි ඉන්නේ. මොකද මේ ෆීල්ඩ් එක බාහිර රූපයක් පේනකොට ඒ බාහිර පේන රූපය තුල අපි සතුට වෙනවා නම් ඒ වගේම ඒ රූපේ වෙනස් වෙනකොට දුක් ටිකක් අපි අරගෙන ඉන්නේ. ඒ නිසා අපි නොතුනේ මේ ලෝකේ ඊර්ෂ්‍යා කරන කෙනෙක් ඉන්නවා නම් මේ ලෝකේ ඇත්තෙම පුද්ගලෝ ඊර්ෂ්‍යා කරනවක් දන්නේ. ඊර්ෂ්‍යා කරන එක්කෙනා ඉන්නේ කවුද? ඒ තමයි වසවරිත මාරය. එයාගේ ශේස්ත්‍රය, එයාගේ ෆීල්ඩ් එක ඉක්මවල යනකොටම එයා බාධා කරනවා. නමුත් දක්ෂය ඒ පියවරත් පසුබල යනවා. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරන්නේ යම් කෙනෙක් මෙන්න මේ නුවණ පහල කරගත්තනම් ඇසෙන් රූප පේනකොට ඒ රූපය තුල බැසගන්නේ නැහැ. කනට ශබ්ද අහනකොට ඒ ශබ්දය නিত্য සපාත්ම වශයෙන් ගන්න නැහැ. ඒ අත්දැකීම් ලබන්නේ නැහැ නේ. ඒව ලබනවා. ලබනකොටම අභ්‍යන්තරයට පැත්තට හැරෙනවා. මෙන්න මේ අවබෝධය පළවෙනි පියවරේදී ලබන්නේ මේකට කියනවා සමතය කියලා. දෙවෙනි පියවර විදර්ශනාව. ඊට පස්සේ මනස පැත්තේ හිතෙත් හැම මොහොතකම සිදුවන අනිත්‍යතාවය විදර්ශනා වශයෙන් බලනවා. පටිසම්පාදය මත පිහිටලා ඒ දැනුම සහිතව හැම මොහොතෙම අපේ ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍ය ආදී වශයෙන් ඇස් කන් ආසාදී ආයතන ගැන, රූපස්කන්ධය ආදී ස්කන්ධ පංචකය ගැන චක්කු ධාතු ආදී ආයතන 18 ගැන නිතරම ඇතිවීම නැතිවීම නොවනින් දකිනවා. අන්නේ දකින මොහතක පිනොතුනි. ඔබට මියගේ අම්මා ගැන සිහි කරන්න පුළුවන්. හැබැයි සිහි කරන මොහොතෙම දන්නවා අර කණ්ණාඩිය ළඟට ගියා වගේම ඒ මොහොතේ අතීතයේ නිරුද්ධ වෙච්ච සිතුවිල්ල දැන් මතක් කරගත්තේ කියලා දකිනවා. ඔබට ඇතැමිට ශ්‍රී ලංකාවේ ඔබ හිටිය ගෙදර මතක් කරන්න පුළුවන්. මතක් කරනකොට ඔබ දන්නෝ දැන් තියෙන ගේ නෙවෙයි මතක් වෙන්නේ කලින් ඒ දැකලා නිරුද්ධ වෙච්ච මනසයි දැන් මේ සිහි කරන්නේ කියලා දන්නවා. පින්නතුනි මෙන්න මේ අවබෝධය සම්පූර්ණ අපේ ජීවිතය තුළ ටිකෙන් ටික දිනු කිරීම තමයි සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ. මෙන්න මේ අවබෝධය තුළ යම් කෙනෙක් ඉන්නවා නම් ඒ ඉන්න මොහොත තුළ පින්නතුනි මහලු වීම පිළිබඳව දුක මානසික දුක ටික තමන්ට එන්නේ. මෙන්න මේ අවබෝධය මත කිසියම් කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ නවස්තාව තුළ ලෙඩවීමේ දුක කායික වේදනාවක් තියෙන පුළුවන්. නමුත් අපි අද ලෙඩ දුක් වලින් කායික වේදනාවට වඩා මානසික වේ දුක් විඳින්නේ. අන්නේ මානසික දුක් ටික දුක් පීඩා ටික තමන්ට එන්නේ. ඒ විතරක් නෙවෙයි කිසියම් කෙනෙකුගේ මරණයේදී ඒ මරණ දුක අපට එන්නේ නැහැ. ඒ මරණය අපට සිහි කරන්න පුළුවන්. හැබැයි සිහි කරන මොහොතේ අපේ තාම සිහියෙන් නොනින් කාලය ගත කරනවා. ඒ දුක් ටික අපට එන්නේ නැහැ. එනිසා මෙන්න මේ ධම්මගත තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එනිසා අපි ජීවත් වෙන අය හැටියට අපට රැකී රක්ෂා කරන්න ඕන. දරුවන්ගේ ගැනීම කටයුතු ආදිය කරන්න ඕන. රැකිරක්ෂා මේ ගේ දොර පිරිසිදු කිරීම යුතුයකම් ආදී අපි කරන්නට ඕන. එහෙම කරන ගමන් අපි එදිනදා ජීවිතයේ දාන සීලාදී භාවනා මේ පින්කම් කරන ගන්න ගමන් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ දර්ශනයේහි හරයි අපි තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගුණ කියනකොට අපි කියනවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ කියලානේ. සම්දිට්ඨිකෝ අකාලිකෝ කියලා ගුණ දෙකක් කියනවානේ. පින්නතෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සාන්දෘෂ්ටික බව බලන්න නම් විසිබල රිසල්ට් එක බලන්න නම් මෙන්න මේ දර්ශනය අපි ඇති කර ගන්නට ඕන. අන්නේ දර්ශනය තුල ඉන්නකොට පින්නතුනි තමන්ගේ හැට කොයිතරම් අප්‍රිය රූපයක් දැක්කත් තමන් දුක් වෙන්නේ නැහැ. තමන්ට කෙනෙක් කොයිතරම් බැන්නත් ඒ බණින දේ තුලින් තමන් දුක් වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය හයටම පින්නතුනි කොයි ආකාරයක මිහිරි අත්දැකීමක් ලැබුණත් අමිහිරි අත්දැකීමක් ලැබුණත් සැප අත්දැකීමක් ලැබුණත් දුක අත්දැකීම ලැබුණත් තමන් සැපතවත් දුකටවත් පත් වෙන්නේ නැහැ. තමන් උපේක්ෂාව තුල පිහිටනවා. මෙන්න මේක තමයි බුදුදහමෙන් අපට දේශනා කරන හරය. මේ හරය තුලින් පින්නතුනි සාන්දෘෂ්ටික වශයෙන් මේ ජීවිත කාලයේම මේ අත්දැකීම ලබන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අකාලික දහමක්, කල් නොයවා ඉක්මනින්ම ප්‍රතිඵල ලබා දෙන දහමක්. ඉතින් ඇත්තටම අපි බුදුහාඳුරණ ගරු කරනවා කියලා කියන්නේ ඇත්තටම අපි අපේ මෙලොවට ජනිත කරපු අපේ අම්මට තාත්තට අපි සලකනවා කියලා කියන්නේ පින්නතුනි. ඒ වගේම අපි ස්වාමීන් වහන්සේලාට කලගුණ සලකනවා කියලා කියන්නේ මේ සදාම් පණිවිඩය හැකීක්මනින් තේරුම් අරගෙන හැකීක්මනින් දුක නිදහස් වෙනට අපි එදිනදා ජීවිතයේදී කටයුතු කරන්න ඕන. ඉතින් ඒක තමයි අපි මෙවැනි පින්කම් වලින් ලබන ලොකුම හරය ප්‍රයෝජනෙ වන්නේ. ඉතින් ඒ ගැන ඔබ හුඟක් සතුටටපත් වන්න. තමන්ගේ ආදරණීය මෑණියන් කමලා අබේවර්ධන මාතාමිය ගිහිල්ලා වසරක් ගත වෙන අවස්ථාවේදී ඒ වගේම තමන්ගේ ආදරණීය සහෝදරයා මීට 3 මාසයකට කලින් මිය ගිය ඒ අබේවර්ධන මහත්මයා සිහිපත් කරලා ඒ දෙදෙනාටම පුණ්‍යානුමෝදනා පිණිස සිද්ධ කළා වූ ප්‍රාතිදානමේ පින්කමයි අද දින මේ ඉතාම හොඳින් නිමාටපත් කළේ. ඉතින් මේ අවස්ථාවේදී ස්වාමින් වහන්සේ වෙනුවෙන් දානේ පූජා කළා, සම්බුද්ධ පූජා පැවැත්තුවා, ඊයේ රාත්‍රියේ ධර්ම ශ්‍රවණය කළා. මේ සියලු ආකාරයෙන් රස කරගත්තා වූ උතුම් පින් දහමලානි සංසයෙන් අද විශේෂයෙන් සිහිපත් කරන මීට වසරකට කලින් මිය ගිය කමලා අබේවර්ධන මාතාව මේ පින් අනුමෝදන් වේවා. මේ පින් සුවපත් විය හැකි යම් තාක් ඥාති මිත්‍ර ආදීන් විශ්වයේ සිටිත්නම් ඒ හැම දිනම අප විසින් සිද කළා වූ මේ උතුම් පින් කමේ පුණ්‍ය ඵලය සතුරු සිතින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ පැන් වඩලා මේ ගේඥාතිනට පුණ්‍ය අනුමෝදනා කරමු. ගාථාව කියන්න. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් නූතුම් පුණ්‍ය ධර්මයන් සම්මද්දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව මේ පිණුතුන් හැම දිනම සිදු කරන සියලු දෙහැම කටයුතු වඩා වඩාත්ම සුරක්ෂිතව කරන්ටත් ඒ වගේම මේ හැම දිනටම නිරොග් නිරෝගී සම්පන්නිය සලසා දීමටත් දෙවියන්ගේ දෙහැම රැකවරණ ආශිර්වාදය සැලසේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ගාථාව කියලා ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤං සං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤං සං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශණ්ඨාච බුම්මට්ඨා දේවානාගමහිත්‍තිකා පුඤ්ඤං සං අනුමෝදෙන්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්තුනි, ආදරණීය මෑණියන් වෙනුවෙන් සිදු කරන්න බලාපොරොත්තු වුණු වාර්ෂික පින්කම පින්තුන් බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් අංග සම්පූර්ණව සිදු කරගන්න ලැබුණා කියලා හිතේ සතුට ප්‍රසාදය ඇති කරගන්න. ඉතින් මේ මෑණියන් මියගිය දා පටන්ම 7 දවසෙන් ඒ වගේම මාසිකව 3 මාසෙන් ආදී වශයෙන් පින්කම් කරගෙන අවිල්ලා මේ වාර්ෂික පින්කමත් අද දින ඉතාම හොඳින් සිදු කළා. මේ රැස් කරගත් උතුම් පින්කම ආනිසංසයෙන් පින්තුනේ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී භාවයත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු.